මාගේ තවත් ප්‍රධාන මෙතිවරණ පොරොන්දුවක් වූයේ දසක තුනකට ආසන්න කාලයක් තිස්සේ ජනතා අප්‍රසාදයට සහ පිළිකුලට ලක්ව තිබෙන සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ අන්තර්ගත අවාසිදායක සහ නුසුදුසු ලක්ෂණත් ඊට අනුබද්ධ මනාප ඡන්ද ක්‍රමයත් වෙනස් කිරීමයි. පසුගිය පාර්ලිමේන්තුවේ දුර කාලයේ අගභාගයේදී මා ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම සංශෝධන යෝජනාව මගින් ඊට අවශ්‍ය මූලික පදනම මේ වන විටත් සපයා ඇති බව ඔබ දන්නවා. ඒ අනුව සියලු දේශපාලන පක්ෂවලට මෙන්ම සිවිල් සමාජයටද එකඟ විය හැකි වඩාත්ම සුදුසු මැතිවරණ ක්‍රමය සම්පාදනය කොට සම්මත කිරීමේ ඓතිහාසික කාර්යභාරයද ඔබ අසුන්ගෙන සිටින මේ පාර්ලිමේන්තුවට පැවරෙනවා.